දැන් ඔගොල්ලෝ හැමෝම ආදරය කරන සින්දුවක් තමයි මංගෝ කළු නැන්දිය. දැන් මේ ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයා රත්නපුර බටුගෙදර ගෙදරට ආවට පස්සේ ශීලා විජයවර්ධන මහත්මිය හම්බ වෙනවා. දැන් එතකොට තමයි මේ ආදර සම්බන්ධතාවය මේ පටන් ගන්න. දැන් මේකේ ප්‍රධාන හතුරෙක් ඉන්නවා. ඒ හතුරා තමයි මංගෝ නෝනා. මේ මංගෝ නෝනට තමයි මේ මංගෝ කළු නැන්ද කියලා සින්දුව ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා හැදුවේ. දැන් ඉස්සර ওই සින්දුව රේඩියෝ එක ටීවී එක යනවනම් මේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා සින්දුව කියපු එක්කෙනාටයි ලියපු එක්කෙනාටයි ඔක්කොමට බැනලා ඒක ඔෆ් කරන්න කියලා ශීලා මහත්මියට කියනවා. දැන් මේ සින්දුවේ නියම විස්තරය දන්නේ ශීලා මැතිණි. අපි මේ මැතිණිගේ තව පොඩ්ඩක් අහමු. ඇත්තටම මේ මංගෝ නැන්දා කියන්නේ කවුද? මංගෝ නෝනා කියලා ප්‍රසිද්ධියට පත් වෙන මේ නැන්දා මේ ඇයි මෙහෙම විරුද්ධ වුණේ ඔබතුමියගේ මේ ක්ලැරන්ස් මහත්මයාගේ සම්බන්ධයට? එයා තමයි අපි බලාගෙන හිටියේ අපි යාට ආයම්මා කියලා කියන්නේ. ඉතින් එයා කැමති නැති වෙති මන් දන්නේ මොකද කියලා. දැන් මේ ක්ලැරන්ස් මහත්මයාගේ සින්දු වලට කැමතිද මේ මංගෝ නැන්දා? සින්දු වලටත් කැමති නැහැ. ඉතින් මේ සින්දුවෙන් පත් වෙන හුඟක් සින්දු ආවේ. ඊට පස්සෙ යා කැමති නැහැ. ඉස්සර කැමති. මේ සින්දුව කිව්වට පස්සේ කැමති නැහැ. ඉස්සර ඒගොල්ලෝ ක්ලැරන්ස් තේම කැමති. ඊට පස්සේ කැමති නැහැ. ඉතින් මාත් එක්ක යාළු වුණා කියලා දැනගෙන මේ සින්දුව හිම කිව්වට පස්සේ කැමති. බලිනවා. දැන් මේ තවත් සුවිශේෂී දෙයක් තමයි මේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාට මේ එදිනෙදා කතා කරන භාෂාව සින්දුවකට මේ මේ පෙරලනවා. ඉතින් ඒක හරි සුවිශේෂී මේ දක්ෂතාවය. දැන් මේ මංගෝ නැන්දාගේ මේ සින්දුවේ තියෙන දේවල් බුලත් කොරටුවක් කොරටුව කරනවා. ඉතින් දැන් මම මේ විස්තර අහුවම මේ ඔක්කොම ඇත්ත සිදුවීමක් මේ පුද්ගලයා මේක සින්දුවකට නිර්මාණය කළා. ඉතින් මේක අති විශේෂ හැකියාවක්. මං හිතන්නේ ශ්‍රී ලාංකිකයෙකු මං හිතන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් අද වෙනකන් නැහැ අපි අතර. ඉතින් දැන් මේ බුලත් කොරටුවේ මොකද්ද කතාව මේ මංගෝ නැන්දාගේ? මොකද්ද මේ එයාගේ තියෙන කොටුවක් බුලත් එළවලු එම වවලා තිනවා කොටුවක්. ඒක ගැන තමයි ඉතාල. ඊට පස්සේ ඒක වැවුනාම කඩේට ගිහිල්ලා විකුණනවා එහෙම. ඒක තමයි ඉඳලා තියෙන්නේ. Thank you. කළු නැන්දේ කළු නැන්දේ කළු නැන්දේ